දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයේ කෙනෙකු අතින් සිද්ධ වෙනවා නම් විශේෂ පින්කම. මේ කඨින මහා පින්කම ඒ වාගේ සුවිශේෂී පින්කම. කඨින චීවර පූජාවක් පූජා කරගන්න ගිහි කෙනාට විතරක් පුළුවන් කමක් නැහැ. ගිහි පාරසවේ විතරක් ඉඳලා කරන්න බෑ ඒකට. කඨින පින්කමක් කරන්න උපසම්පදා සංඝය සිටින්න ඕනේ. එතකොට මේ උපසම්පදා සංඝය ඇසළ පුන් පොය දවසට පස්සේ දවසේ වස්වසන්න ඕන. වස් තුන් මාසෙ වස් කඩා ගන්න නැතුව වස් ආරක්ෂා කරන්න ඕන. ඒ වස් කාලේ පිළිවෙත් පුරන්න ඕන. පෙරවස වප්පෝයෙන් පවාරණය කරන්න ඕන. එතකොට එහෙනම් මෙතෙක් මේ තැනට එනකල්ම ගරුතර සංඝරත්නයේ තමයි මේ කටයුතු ටික කරන්නේ. අන්න එහෙම වස් පවාරණය කරපු ස්වාමීන් වහන්සේලාට කඨිනේ කියලා විනය කර්මයක් තියෙනවා. ඒක තියෙන ස්වාමීන් වහන්සේලාට. ඒ කඨිනේ කියන විනය කර්මයේ කිරීම පිණිස චීවරයක් පූජා කිරීම තමයි කඨින චීවර පූජාව කියලා කියන්නේ. එතකොට මේ කඨින චීවරය අනිත් සිවුරුත් එක්ක බලනකොට වෙනස්. කොහොමද වෙනස් වෙන්නේ? අනිත් චීවර අපිට ඕනෑම මාසෙක ඕනම දවසක ඕනම වෙලාවක සිවුරු පූජා කරන්න පුළුවන්. ඒ වුණාට කඨින චීවරේ පූජා කරගන්න පුළුවන් වස්වසු සංඝයාට, පවාරණය කරපු සංඝයාට මාසයක් ඇතුළත විතරයි. වප්පෝයේ ඉඳලා ඉල් පෝයේ දක්වා, ඔක්තෝබර් පෝයේ ඉඳලා නොවැම්බර් පෝයේ දක්වා විතරයි. එක ආවාසයක ස්වාමීන් වහන්සේලා 100 නමක් වැඩ හිටියත් එක කඨින චීවරේ පූජා කරන්න. දායකයෝ 1000 ගණනක් හිටියත් එක කඨින චීවරේ පූජා කරන්න. වෙන සිවුරු ස්වාමීන් වහන්සේලාට 100 නමට 100ක් පූජා කරන්න පුළුවන්. දායකයෝ 1000ට සිවුරු 1000ක් අරගෙන එන්න පුළුවන්. කඨින චීවරේ බෑ. එතකොට පින්වතුනි ඊළඟට තමයි දානේ පිරිකර සහිත දානේ සාංගික කරනකොට කඨිනේ තමයි මේ දානශාලාවේ තියෙන ප්‍රධානම දාන වස්තුව. ඒ නිසා මං කඨින චීවරම් භික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරනකොට මුළු දානශාලාවේම තියෙන දාන වස්තු සාංගික වෙනවා. අනිත් එක තමයි ඕනම සිවුරක් මේක ඔබ වහන්සේට කියලා නමකින් පූජා කරන්න පුළුවන්. මේ චීවරේ ඔබ වහන්සේට කියලා. කඨින චීවරේ බෑ. අනිවාර්යෙන් කඨින චීවරේ සාංගිකයි. සංඝ සතු කොල්ලම පූජා කරන දෙයක්. ඔන්න දැන් වෙනස බලන්න කඨින චීවරේ. එතකොට කඨින චීවරයක් අනුදැන වදාලේ බුදුරජාණන් වහන්සේ සුපේසල ශික්ෂාකාමී භික්ෂූන්ගේ ප්‍රතිපත්තියේ පහසු පිණිස. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ 39ක් පාවීයක භික්ෂූන් වහන්සේලා වස්වසලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවේ ගොඩාක් තෙමීලා. අද්දා මොර සූරණ වැස්සේ තෙමීගෙන උන්වහන්සේලා දුතගුණයෙන් යුක්තයි. ඒ නිසා 3 සිවුරට අමතරව සිවුරු පාවිච්චි කරන්නේ නැහැ. අන්දනේ තනිපට සිවුර, දෙපට සිවුර. 3 සිවුරෙන් බැහැරව ගම් වදින්නේ නැහැ. එන යන තැන සිවුරු 3 අරගෙන යන්නේ. ඊට පස්සේ අකාලේ ගමට වඩින්නේ නැහැ. මේ හේතු නිසා අර වර්ෂාවෙන් තෙමීගෙන ආපු ස්වාමීන් වහන්සේලාට වියලි සිවුරක්, වේලිච්ච සිවුරක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට බැහැ දකින්න ඇවිල්ලා වන්දනා කළේ වතුර බේරෙන සිවුරු වලින්. බුදුරජාණන් වහන්සේ සුවදුක් විමසලා ධර්මයේ දේශනා කළා. ඒ වතුර බේරෙන සිවුරු වලින් යුක්තව ඒ ඉඳගෙන හිටපු ආසනයේම ඒ 39ක් සංඝයා අරහත් භාවයට පත් වුණා. දැන් මේ රහතන් වහන්සේලා අරහත්වයටපත් වෙලා නැගිටලත් පොරව ගන්න වියලි සිවුරක් නැහැ. ඉතින් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කල්පනා කළා මේ ප්‍රතිපක්ති ගරුක සුපේසල ශික්ෂාකාමී භික්ෂූන්ට 3 සිවුරෙන් ජීවත් වෙන ඒ ප්‍රතිපදාවට හානි වෙන්නෙත් නැතුව අමතර සිවුරු පාවිච්චි නොකර ඉඳින සිල්පදයට හානියක් වෙන්නෙත් නැතුව අතිරේක සිවුරක් ඒ වුණාට ආපහු වෙනස් සිවුරක් පාවිච්චි කරන්න ක්‍රමයක් කොහොමද? එකරුණෙහිලා බුදුරජාණන් වහන්සේ අතීත බුද්ධ වංශේ පවා පැවතගෙන එන කඨින චීවරය අනුදෙනවන් දාලා බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, කඨිනේ අතුරන්න අනුදෙනවන් දරනවා කියලා. ඒක කරන්නේ මෙන්න මෙහිමයි. වස්වසල අවසන් භික්ෂූන් වහන්සේලා චීවරයක් මේ චීවරයකට මේ රෙදි හොයාගෙන ඒ රෙදි වලින් සිවුරක් කරවලා එදා මේ සිවුර හදාගෙන කඨිනත්තරණේ විනී කර්මය කරනවා. ඒ විනී කර්මය කරලා කඨිනේ අනුමෝදන් වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට සිල්පද පහක ලිහිල් බවක් එනවා. ඒ තමයි තුන් සිවුරට අමතරව තව සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. ගමනක් බිමනක් යනකොට එක සිවුරක් ආරක්ෂිතව තියලා යන්න පුළුවන්. විමසන් නැතුව ගමට යන්න පුළුවන්. විශේෂයෙන් හතර නමකට පූජා කරන දානයක් වේද, ඒ දානෙට උනත් යන්න පුළුවන්. මේ ආදි වශයෙන් ආනිසංස පහක්, මාස පහක් ඒ ආනිසංස සැලසෙන විදිහේ පහසුවක් වෙනවා. කඨින චීවරයක් ලැබිච්ච ගමන් ඒ භික්ෂුන් වහන්සේලාට ඒ විනය කර්මය කළාම. එතකොට දැන් මෙතෙක් කිව්ව කටයුතු ඔක්කොටම ගිහියෝ සම්බන්ධ නැහැ. එතකොට මේ කඨිනේ කියන එක සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ සීලේ ප්‍රතිපත්තියත් එක්ක තියෙන චීවරයක්. නමුත් පින්වතුනි, පස්සේ කාලේ මේ උතුම් සුවිශේෂී වූ චීවරේ පූජා කරන්න මිනිසුන් ඉදිරිපත් වුණා. ඒ පින මිනිසු ගත්තා. වස් ආරාධනා කළ වස් ආරාධනා වස් වසල අවසන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට චීවර පූජා කළා. එයින් එකකින් කඨිනේ විනය කර්මය කළා. පින්වතුනි, කඨින චීවර පූජාවක් කරන්න පුළුවන් තුන් දෙනෙකුට. කඨින චීවර පූජාවක් කී දෙනෙකුට කරන්න පුළුවන්ද? තුන් දෙනෙකුට. එක්කෙනෙක් තමයි මම කරනවා කියලා බාර ගන්න කෙනාට කඨින පින්කම කරන්න පුළුවන්. ඒ මේ කඨින චීවර පූජාවේ පින ගන්න පුළුවන්. දෙවෙනි එක්කෙනා තමයි ඒ කඨින පින්කමට උදව් කරන අය. දැන් මෙතන ඉන්නේ බහුතරයෙම ඒ උදව්වෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නේ. මෙතන සමහර කිහිප දෙනයි ඇවිල්ලා අවසර අරන් අපිට කඨින චීවරය පින්කම දෙන්න කියලා ඉල්ලලා අවසර ගත්ත කීප දෙනයි ඇත්තේ. බහුතරයේ ඉන්නේ එකතු වෙච්ච අය. ඒ එකතු වෙච්ච අය සියලු දෙනාට කඨින චීවර පූජාව ආනිසංස එනවා. තුන්වෙනි පාර්ශවයේ තමයි එයාලා ඉල්ලලත් නැහැ කඨිනි. කඨිනේට උදව් වෙන්නත් බැරි වෙලා. නමුත් කඨින චීවර පූජා කිරීම හෝ ඒක සංවිධානය කිරීමේදී අනේ හොඳයි සාදු කියලා අනුමෝදන් වෙන කෙනා. අනුමෝදන් වෙන කෙනා. කඨින චීවර පින්කම බාර ගන්න එකද අමාරු, උදව් කරන එකද අමාරු, අනුමෝදන් වෙන එකද අමාරු? අනුමෝදන් වෙන එක තමයි අමාරුම දේ. අපිට ඉල්ලුවා, අපිට දුන්නේ, අපිට දුන්න නම් ඔයිට වැඩි හොඳට කරනවා. අන්න කහට කහට ආපු ගමන් අනුමෝදනාව කියන එක නැති වෙලා යනවා. කට්ටි ඔක්කොම වට වෙලා කටන සිවුර ඇරුවා, ඇල්ලුවා, මට ආයෙතෙන් යන්න බැරුණා, අරකි මේ තල්ලු කළා මාව කියලා එයාට එනවා අමනාපය. යන්න අනුමෝදනාව නැහැ. ඔක්කොම දානේ බෙදුවා, මට දානේ බෙදන්න යන්න දුන්නේ කියලා මොකක් හරි අඩුපාඩුවක් අරගෙන සාධාරණේ අසාධාරණේ හෝ යුක්තිය අයුක්තිය හෝ අරගෙන හිතෙන් මානසිකව වේදනාවකට පත් වෙන. ඒ වේදනාවට පත් වුණාට පස්සේ අනුමෝදන් වෙන්න බැරුව යනවා. එහෙනම් පින්වතුනි, පින කරන කෙනයි උදව් කරන කෙනයි අනුමෝදන් වෙන කෙනයි කියන තුන් දෙනාම පිනේ කොටස්කරුව වෙනවා නම් කඨින පින්කමක් කියන එක හැම අවුරුද්දෙම හැම කෙනාටම කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ගිය අවුරුද්දේ කරපු අයත් මේ අවුරුද්දේ අයට අනුමෝදනාව සම්බන්ධ වීම තුලින් එකතු වෙන්න ඕන. ඊළඟ අවුරුද්දේ කඨින කරන කට්ටියට මේ පිරිස සම්බන්ධ වීම සහ අනුමෝදන් වීම තුලින් එකතු වෙන්න ඕන. එකතු වෙලා වර්ෂයක් පාසා කඨින චීවර පින ගන්නවා. කඨින චීවර පූජාමේ පින. පැහැදිලිද? එහෙනම් කාට හරි බැරි වුණා නම් ඔය කොටස් තුනට මෙන්න දැන් පුළුවන්. අද උතුම් කඨින චීවර පූජාව කිසිම අඩුවක් නැතුව සරුව සම්පූර්ණව හොඳම ආකාරයෙන් අද කඨින චීවර පූජාව සිද්ධ වුණා. ඒ නිසා මේ පින මං සතුටින් අනුමෝදන් වෙනවා කියලා, සතුටින් සාදු කියලා අනුමෝදන් වෙන. එතකොට පින්වතුනි, දැන් කඨින චීවර පූජාවේ ආනිසංසය. කඨින චීවර පූජාවේ ආනිසංසය තමයි, ඒ ආනිසංස දෙආකාරයකින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි දෙවියන් මිනිසුන් අතර ඉපදෙද්දී ඒ ලෞකික සැප සම්පත් ලැබෙන ආකාරය. අනිත් එක තමයි ලෝකෝත්තර පැත්ත. සසර දුකෙන් නිදහස් වීම පිණිස කඨින චීවර පූජාවෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය. එතකොට ඇත්තටම මේකෙනම් වැදගත්ම දේ තමයි ලෝකෝත්තර ආනිසංසය. දැන් මීට කල්ප 91කට කලින් නාගිත කියන මහරහතන් වහන්සේ කළ කඨින චීවර පූජාවේ පින උන්වහන්සේ තථාගතයන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා, ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ, මම මේ කඨින චීවර පූජාව කළේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ. මං කල්ප 91ක් ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ආපස්සට බලනවා, ඒ චීවර පූජාව කරපු දා ඉඳලා මේ අරහත්වයට පත්වෙන ජීවිතේ දක්වාම සතර අපාය වෙටලා නැහැ කියන. දෙවියන් අතර ඉපදුනත් මිනිසුන් අතර ඉපදුනත් ප්‍රධානියෙක් වෙලා කියනවා ඉපදෙන්නේ. ඒකට හේතුව ඇයි දන්නවද? වස්ත්‍ර දාන තියෙනවානේ. ඒ වස්ත්‍ර දාන අතර අග්‍රම වස්ත්‍ර දානේ තමයි කඨින චීවර පූජාව. දැන් ඔන්න ඔයාලා පාසල් ළමයින්ට ඇඳුම් බෙදා දෙනවා කියන්නේ වස්ත්‍ර දානය. ඊළඟට ළමයින්ට ඇඳුම් බෙදලා දෙනවා. වැඩිහිටියන්ට ඇඳුම් දෙනවා. වස්ත්‍ර දානේ. ඊළඟට සිවුරු පූජා කරනවා. තුවා බෙක්සීට ආදී වස්ත්‍ර පූජා කරනවා. තුන් සිවුරු පූජා කරනවා. ඒ සියලුම පූජා කරන වස්ත්‍ර දාන අතර උතුම්ම වස්ත්‍ර දානේ මොකද්ද? කඨින චීවරය. සත්පුරුෂ පින්වන්ත මිනිසෙක් පසුගිය කාලේ වෙළඳ සැලක් විවෘත කරලා හැකිතාක් Taman ඇඳුම් අරන් යන්න කියලා වෙළඳ සැලක ඇඳුම් දන්සලක් දුන්නා. යම්කිසි මිනිසෙක් මුළු ලෝකෙම පුරා තියෙන වෙළඳ සැල් විවෘත කරලා ඇඳුම් දන් දෙනවා නම් දවසක් නෙවෙයි දෙකක් නෙවෙයි දිනපතා අවුරුදු 100ක් එයා යම් පිනක් රැස් කරනවාද? කඨින චීවර පූජාවෙන් 16 පංගුවක් තරම්වත් ඒ පින ප්‍රමාණවත් නැහැ. කඨින චීවර පූජාවම අග්‍රයි. ලක්දිව සිටින සියලුම සංඝයාට තුන් සිවුරු කෙනෙක් පූජා කරගෙන ගියෝ, ඒ සියලු සිවුරු පූජාවට වඩා කඨින චීවර පූජාවේ පින මහත්ඵලයි මානසංස. පැහැදිලිද? එතකොට අග්‍රම වූ වස්ත්‍ර දානේ, අග්‍රම වූ ඒ චීවර පූජාව සිද්ධ කරලා මනුස්ස ලෝකේ හරි දෙවියන් අතර හරි ඉපදෙද්දී අග්‍ර උප්පත්තියකට එන්නේ හීන දීන බයාදු කුලවල ඉපදිලා නැහැ කියනවා. ඊට පස්සේ කියනවා, මම ඒ කාලේ ඇතුළත ලැබිච්ච රජකම් ගණන් කළොත් එහෙම සිවුර මහන්ට ගහපු ඉදිකට්ටු ගාන 7 ගුණෙන් වැඩි කළත් ඊටත් වැඩි රජකම් හම්බෙලා තියෙනවා කියලා. අර අන්න ඒ උපමාවත් එක තමයි මේ අර එක ඉදිකට්ටට හසක් විදි රජකම හත්වතාවක් ලැබෙනවා. මෙහෙමයි, එකම ක්‍රියාවෙන් ඔක්කොටම එකම ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කර්මය කියන්නේ ක්‍රියාව පමණක් නෙවෙයි චේතනාව. එදා ඒ නාගිත තෙරුන් සංසාරේ ඒ පින කරනකොට චේතනාව පිහිටවපු ආකාරය. ඊට පස්සේ කාලේ කඨින චීවර පූජා කරපු අය නාගිත තෙරුන්ට කලින් රහත් වෙලා තියෙනවා. එතකොට එකම පින්කමෙන් ඇයි දෙවිදියකට විපාක ආවේ? චේතනාව. මේ කඨින චීවර පූජාවේ අග්‍රම පින් ගන්න කටන චීවර පූජාවත් එක්ක පිරිකර තුනක් පූජා කරන්න ඕන. ඔන්න බොලේ ඔයාල එක කළාද. කටන චීවර පූජාවේ සම්පූර්ණ පින ගන්න කටන චීවරෙත් එක්ක පිරිකර ගියා පූජා කරන්න ඕනද? තුනම. මොකද්ද කියනවා? ඒ දානයට පරිස්කාර තුන තමයි කියනවා. පුබ්බේව දාන සුමනෝ, දන් දෙන්න කලින් හිතේ ඇති කරගන්න පහම් බව, සතුට හිතේ, ඕනෑකම. ඊළඟට දදංචිත්තම් පසාදේති, දානේ පූජා කරද්දී හිතේ ඇති වෙන පැහැදීම. දත්වා අත්තමනා හෝති, කටිනේ පූජා කළා හිතේ එන සතුට. ඔය සතුට ඒ අන්න ඔය තොන් තැනම හිත පහදවාගත්තා නම් කටින පින්කමත් එක්ක එයාගේ පින ප්‍රබලවම සංසාරෙට එන. හැබැයි මේක වෙන්නේ ලොකු පින්කමක් කරලා යනකොට පොඩි දෙයකින් ඉතරෙ දෙන. වැඩි ඕනේ මෙතනින් නැගිටලා යනකොට බාට දෙක නැතිවීම ඇති අවුල් යන්න. බාට දෙක නැතිවීම ඇති අවුල් යන්න. එක්කෝ තමන්ගේ නම නොකීම, එක්කෝ ඒ වගේ මොකක් හරි අවුලක් හැදෙනවා, එක්කෝ කවුරු හරි ඇඟේ හැප්පිලා යෑම, දානේ බෙදන්න නොදුන්න එක, ඊළඟ තමන්ට ඉස්සරහට එන්න දෙන්න නැතුම් පිටිපස්සට යන්න කියපු එක, චූටි දෙකකින් හිත අවුල් යනවා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කටිනේ ගැන නෙවෙයි කල්පනාව කතාව එන්නේ, අර වෙච්ච අසාධාරණ සාධාරණේ අසාධාරණේ යුක්ති අයුක්ති සෙවීම පහන් සිතට අතිශයින් බාධාවා. මට ඇයි මෙහෙම වුනේ? මට මෙහෙම කළේ ඇයි? එහෙම කරන්න මම මොකද්ද කරපු වැරද්ද? අන්න ඒව සෙවීම තුන් සිත පහදවා ගැනීම පිණිස අතිශයින් බාධයි. තුන් සිත පහදවා ගන්න කෙනා සිතන ක්‍රමේ වෙනස්. පින්කමකට සූදානම් වෙද්දි කරදර බාධා හිත් වේදනා එද්දි එයා හිතනවා මම බලවත් පිනක් රැස් කරන්න යන්නේ, ඒ පින බාල වෙන්නයි මට මෙච්චර කරදර එන්නේ, මං කොහොම හරි මේ අභියෝග ටික ජය ගන්න ඕන කියලා. මං දැක්ක බණ පොතක තියෙනවා කඨින චීවර පූජාවේ පින අතිශයින් ප්‍රබල නිසා ඒ හිතත් ඒ තරම්ම ප්‍රබල කරගන්න ඕන කියලා. එච්චරම කඨින චීවර පූජාවේදී ওই තැන් තුනේදී බාධා පැමිණෙනවා. දානේ පූජා කරන වෙලාවටත් බාධා පැමිණෙනවා. හිත රිදීම, එක්කෝ මට සිවුර අල්ලන්න දොන්නේ, මොකක් හරි දෙයක්. කඨින චීවර පූජාවකදී ඒ කඨින චීවරය අල්ලන්න ඕනේද? නෑ. එක සංකේතයක් විතරයි. චේතනාවයි කර්මයයි. එතකොට මුල් වෙච්ච කීප දෙනා කඨින චීවරය අල්ලගන්නේදී අනිත් අය තමන් කරන පූජාවක් විදිහට හොඳට හිත එකඟ කරගෙන මිමං කඨින චීවරම් භික්ඛු සංඝස්ස දේම, මේ උතුම් කඨින චීවරය භික්ෂු සංඝයාට පූජා කරමි කියලා හිතෙන් පූජා කළාම ඒ චේතනාවත්මකව මේක එනවා. තමන් මෙහෙම අල්ලන්න ඕන කියලා එකක් නැහැ. පැහැදිලිද මම මේ කියන එක? එතකොට ඕකත් දන්නේ නැතු ඕකෙන් ඇති හිත කැඩිලා යන්න දානේ පූජා කරන වෙලාවේ. දත්වාත්ත මනා හොති, දානේ පූජා කරලා හිත ගොඩක් සතුටු කරගන්න ඕන. මම මහා පින්කමක් කළා. අනේ මේ තරුණ වයසේ මේ ඇත්තන්ට ලැබිච්ච ලාභේ. එක එක පුජ්‍යලයන් එක එක රටවල් වල ඉඳලා රැකියාවල් කරලා ලංකාවට එනවා, ඒ රටවල් වල වාසය කරනවා. නමුත් කොරියාවේ ජීවත් වන මේ දරුවන්ට කොරියාවේ රැකියාව කරද්දී එහෙ අපේ භවනාසපු මම ඒක දැක්කේ වැලි කතරක උල්පතක් වගේ. කොරියාවේ මහමෙවුනා භවනාසපු තුනක් තියෙනවා මං හිතන්නේ. ඒතර මම දැක්කේ වැලි කතරේ උල්පත් තුනක් වගේ. මෙහිම් බොහෝ දුෂ්කරතා මත කොරියාවේ රැකියාව සඳහා යන දරුවෝ එහි විඳින දුෂ්කරතා අනන්තයි අප්‍රමාණයි. ඒක වචනෙන් කියන්න බෑ. ඉලන්දාරෙ නිසා ඒවා දරාගෙන ඉන්නවා මිසක්ක හිතේ යම් යම් අරමුණු වගකීම් නිසා තමයි මේ රැකියාවල යෙදිලා පැය 12ක සේවා කාලයක් එක්ක ඉච්චර දුෂ්කරතාවලට ඒ ඇත්ත මුණ දෙන්නේ. හැබැයි බලන්න සත්පුරුෂ ඇසුරි වටිනාකම කල්යාණ මිත්‍ර සේවනයේ වටිනාකම ඔයාලා කොරියාවට ගියේක පාඩු නෑ. පාඩු නෑ. ඔයාලා කොරියාවට ගිහිල්ලා සත්පුරුෂයන් ඇසුරු කරගෙන අද මේ කටිනේ දක්වා මහා සම්පතක් ජීවිතේට මහා පුණ්‍ය සම්පතක් උපද්දවා ගන්න තැනට ඔයාලා පත්ුණා ඒ සත්පුරුෂ ඇසුර නිසා. බලන්නකෝ ඔයාලට වාසනාව හොයාගෙන එන්න ගොඩෝ දුරකට ගිහිල්ලයි හොයාගෙන ආවේ වාසනාව. ඒ තමයි ඔයාලගේ සංස්කාර. දුරට ගිහිල්ලා වාසනාව හොයාගෙන ආවා. මෙතන ඉන්න දරුවෝ එක එක්කෙනත් එක්ක කතා කරලා බැලුවොත් හෝ ඔබ ඔබම සිතලා බැලුවොත් සමහරවිට කොරියාවට ගියේ නැත්නම් රස්සාවට මේ ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. මේ අද මේ කටිනියක් කරන තැනට එන්නේ නැහැ. දරුවනේ මීට අවුරුදු 20කට 25කට කලින් මේ කටිනිය කියන එක ගමේ වයසක කිහිප දෙනෙක්ගේ සමාගමකට කොටු වෙලා තිබ්බේ. තරුණයෝ කිට්ටු කරගන්නේ පොඩි උන් කිට්ටු කරගන්නේ කටින පින්කමකට. දැන් මම ලංකාවේ දැන් කටින පින්කම් වලට සහභාගී වෙනවා. මම එක කටින පින්කමකට සම්බන්ධ වුණේ කටිනේ බාරය අරන් තියෙන්නේ අවුරුදු 14ක පුතේ. එයා තමයි කටිනේ කරන්නේ. අවුරුදු 14යි. එයාම තමයි තාත්තට කියලා තියෙන්නේ අපච්චි මට කටින පින්කම කරන්න ඕන. මට සම්පූර්ණයෙන් ඒ සඳහා මට අපච්චි උදව් කරන්න ඕන කියලා එයාගේ පුංචි කාලේ ඉඳලා එයාගේ පොතේ ඉතුරු කරපු සල්ලි ටික ලියුම් කියුම් දාලා ඒ මුදල් අරගෙන කටින පින්කමක් කළා. එතකොට ඒවා මීට අවුරුදු 20කට විතර කලින් තිබෙන්නේ. අපේ ගම්වල පවා මට හොඳට මතකයි කටින පින්කම කාලේට කටින චීවරයට කියලා රුපියල් 50ක් ගමෙන් එකතු කරගෙන යනවා. ඒ රුපියල් 50ක් දෙන මන සමහර මිනිස්සු ඇඟෙන් ඇට කෑල්ලක් ගන්නා වගේ ඒ රුපියල් 50 දෙන්නේ. සමහරු මං අරිනවා. ඊළඟට පන්සලේ සෙනගාඩුයි මිනිස්සු කීප දෙනයි කටින පින්කම දවසේ ඉන්නේ. සමූහයක් වශයෙන් එකතු වෙලා කටින පින්කම් කරන්නේ. මොකද හේතුව මෙහි ආනිසංස දන්නේ. ඇත්තටම මේ කල්යාණ මිත්‍ර ඇසුර අපිට නොලැබුණා නම් අපි ඇති මෙහිම පින්කම් කරන්නේ නැහැ පින්වතුනි. අර තුන් සිත පහදවගෙන කරන කටින පින්කම් නැහැ. ඊට පස්සේ හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ප්‍රබල ආනිසංස මුල් කරගෙන දෙවියන් අතර හෝ මිනිසුන් අතර ඉපදෙද්දී මහත් වූ ආනුභව සම්පන්න සැප විපාක සැලසෙනවා. ඊළඟට මේකෙන් ලැබෙන ලෝකෝත්තර ආනිසංසය තමයි පින්වතුනි ධර්මය අවබෝධ කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව නැති වෙන්නේ නැහැ කඨින චීවරය පූජා කළා තියෙන කෙනෙකුට. දැන් මිනිසුන්ගේ ව්‍යවහාරයක් තියෙනවා ලැබෙන්න තියෙන දේ ලැබෙනවමයි කියලා. ඒක ඒකාන්ත සත්‍යයක් නෙවෙයි. අජාසත්ත බනහලා යනකොට බුදුරජාණන් වහන්සේ වදාළෝ ඔයා අජාසත්ත තාත්තා මෙරුවේ නැත්නම් ඔය ඉන්න ආසනේම සෝතාපන්න ඵලයටපත් වෙනවා. එහෙනම් අජාසත්තට පුණ්‍ය බලයක් තිබ්බද නැද්ද සෝවන් වෙන්න? ඒ සෝවන් වෙන්න තිබ්බ පින ඊට කලින්ම නැසුණා. පීතෘඝාතක කර්මය. එහෙනම් ලැබෙන්න තියෙන දේ නැසෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කඨින චීවර පූජා කරපු කෙනෙකුට සෝතාපන්න ඵලයට පත්වීමට මාර්ගඵලයට පත්වීමට යම්කිසි පිනක් තියෙනවා නම් ඒ පින නැසෙන්න දෙන්නේ නැහැ. ඒක බලවත්ව ආරක්ෂා කරනවා මේ කඨින චීවර පූජාවේ පින් බලයෙන්. ඒ නිසා තමයි කියන්නේ මේ කඨින චීවරේ පින මහා මේරු තරම් අකම්පිතයි, මේ භූමිය පොළව තරම් අකම්පිතයි කියලා කියන්නේ. සොලවන්න බැරි පිනක් කියලා. ඊට පස්සේ ඔයාලා අහලා තියෙනවා අපි කලිනුත් එක මතක් කළා රජගහ නුවරේ හිටපු මහා සිටානෝ ඒ බිරිඳත් එක්ක හිඟමනට වැටුණ අවසානයේ සකල ධනෙ නැසීලා අවසානට වයසට ගිය ජෝඩුව සීකල්පනාව නැතුව පාර අයිනේ හිඟා කකා ඉන්නවා. ලෞතර බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තරුණ කාලේ මහණ වුණා නම් මේ දෙන්න අරහත් වෙඩපත් වෙන. දෙනින් පස්සේ කාලෙක මහණ වුණා නම් අවශේෂ මාර්ගඵල වලටපත් වෙනවා. දැන් මේ ඇයිට සද්ධාවවත් උපද්දව ගන්න බෑ කියලා. එහෙනම් රහත් වෙන්න උනත් පින තිබිලා ඒක මිස් වෙන්න පුළුවන්ද බැරිද? ඒක අහිමි වෙන්න පුළුවන්. කටින චීවර පූජාවක් කරපු කෙනෙකොට මාර්ගඵල ලබන්න අරහත්වයට පත්වෙන්න යම් පිනක් තියෙනවද ඒ පින නැසෙන්නේ නැහැ. එයා ඒ තැනට ගෙනියනවාමයි. මං ඔන්න ඒකට උදාහරණයක් කියන්නම්. එක ගම්මානයක් තිබ්බ. ඒ ගම්මානේ ගෙවල් 500ක් තිබ්බා. ඒ 500ම මිනිස්සු මේ කුලී වැඩ කරන මිනිස්සු. කුලී ගම්මානයක්. ඒ ගමහරහ පසී බුදුරජාණන් වහන්සේලා පස් නමක් වැඩම කළා වර්ෂාව කාලේ. එතකොට පිරිමි මිනිස්සු ටික වැඩවල වලට ගිහිල්ලා බවලත්තුත් එක එක තැන්වල වැඩට ගිහිල්ලා ওই ගමේ හිටපු ප්‍රධානියාගේ නෝනා යම් කටයුත්තකට මාවතේ යද්දි පසේ බුදුරජාණන් වහන්සේලා දැක්කා. දැකලා ඒ ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ කිව්ව උපාසිකාව වස්වසන්න තැන. ඉතින් ඔබ වහන්සේලාට මේ අපේ ගමේ වස්වසන්න බැරිද? කුටි තිබ්බොත් පුළුවන් කිව්වා. ස්වාමිනී අපි එහෙනම් ඉක්මනට කුටි හැදුවොත් ඔබ වහන්සේලා වැඩ ඉන්නවද? අපි වෙනත් වස් ආරාධනාවක් බාරගෙන නැහැ උපාසිකාව කිව්වා. ඇයට තේරුණා. ස්වාමිනී අද දවසට පහසු තැනක වැඩ ඉන්න. අද දවසට වැඩ ඉන්න. හෙට අපි කුටි හදලා දෙන්න. ඒ බවලතා හරි කටකාරයි. හවස් වෙනකොට මිනිස්සු වැඩටෙනවා ගමේ. මේ බවලතා මේ කෑ ගහලා ගමේ මිනිස්සු ඔක්කොම එකතු කළා. එකතු කරලා කිව්වා අපිට ගොඩාක් ලොකු පිනක් රැස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ශ්‍රමණයන් වහන්සේලා පස් නමක් දැන් කැලේ වැඩ ඉන්නවා. අපි කුටි හදන්න ඕන. ඊට පස්සේ අර මිනිස්සු කිව්වා කොහොමද ඔවා කරන්නේ? මම කරන විදිය කියලා දෙන්නම් උඹලා කරපල්ලා කිව්වා. එතකොට දැන් මෙතන ඕගනයිස් කරන්න කවුද? අර ගමේ ඉන්න ප්‍රධාන මේ කාන්තාව. එතකොට ඒ ගමේ තව පිරිමි 500කුත් ඉන්නවා. නමුත් යම් කිසි කාන්තාවක් පින්බලෙන් ප්‍රබල වුණොත් එහෙම එයාගේ ඒ සඳහා තියෙන පින ප්‍රබල වුණොත් දුප්පත් වුණත් එයාගේ වචනින් පිරිමි අහනවා. ඊට පස්සේ අර කට්ටිය කිව්වා කොහොමද කරන්න ඕනන්නේ? මොකද්ද වෙන්න ඕන? ඊට පස්සේ කියනවා ඔයාලා 500 100 100 කොටස් පහකට බෙදෙන්න. දැන් උඹලා 100ක් ඉන්නවනේ. හෙට වැඩට යන්න එපා. එක දවසින් කුටියකුයි සක්මන් මල්ලුයි හාන්දුරු නමකට ඉන්න තැනක් හදපල්ලා. අපි උයාගෙන පියාගෙන එන්න. කාන්තාවන් ටිකට කිව්වා දැන් මිනිස්සු හෙට කුටි හදයි. ඔයාලා එතනින් පස්සේ මේ 3 මාසෙම ඔයාලා කණ්ඩායම් විදියට එකතු වෙලා මේ දානේ දෙන්න. කවදා හරි කණ්ඩායමකට බැරි වුණොත් මට කියන්න, මම මේ දානේ දෙන්නා කියලා මෙයා මේක සංවිධානය කළා. ඊට පස්සේ මොකද කළේ? ඔන වස් 3 මාසෙම උපස්ථාන කළා. උපස්ථාන කළා. වස් අවසන් වුණාට පස්සේ ඒ මිනිස්සු 500ම එකතු වෙලා සිවුරු පහක් හදලා ස්වාමිනී ඔබ වහන්සේලාගේ ඒ චීවර පහසුව පිණිස පිළිගන්න සේක්වා කියලා සිවුරු පහ පූජා කළා. ඔන්න වස් වැසූ සංඝයාට චීවර පූජාව කළා. අන්නේ කාන්තාව තමයි අපේ බුද්ධ ශාසනය ඉපදුනේ. බුද්ධ මාතා මහා ප්‍රජාපති උත්තමාවි. බුදුරජාණන් වහන්සේ නව වතාවක් කාන්තාවන්ගේ පැවිද්ද ප්‍රතික්ෂේප කළා. නමුත් ආනන්ද මොනිදුන්ගේ මැදිහත් වීමෙන් ආනන්ද මොනිදු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෞගුණ කියන්න ගත්තා. මහා ප්‍රජාපති කිරි දීලා හදපු හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ මෞගුණ කියද්දි ආනන්ද ස්වාමීන් වහන්සේට වදාන ආනන්ද, අම්මා කෙනෙක් දරුවෙකුට කිරි දීලා පෝෂණය කරනවා කියන එක ඒ දරුවට ණය ගෙවන්න බෑ කිව්වා. හැබැයි ආනන්ද යම්කිසි කෙනෙක් ළඟට පැමිණිලා යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සඟුන් සරණ ගියොත්, තමන් තෙරුවන් සරණ යවපු එකිනාට ණය ගෙවල ඉවර කරන්න බෑ කිව්වා. ඔය ප්‍රජාපති තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුන් සරණ ගියා කිව්වා, දහම් සරණ ගියා කිව්වා, සඟුන් සරණ ගියා කිව්වා. ලෞතර බුදු කෙනෙක් අම්මා කෙනෙකුට ණය නැහැ කිව්වා. නමුත් අර අම්මා කියන වචනේ කතාව නැවත නිතර ඉස්මතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ තමයි අෂ්ටගරු ධර්මත් එක්ක පැවිද්ද ලබා දුන්නේ කාන්තාවන්. ඉතින් අද දක්වා කාන්තාවකට සැනසෙල්ලක් පිණිස රිජුවම ඉදිරිපත් වෙලා කතා කරපු කෙනෙක් ඉන්නවනම් මේ ශාසනය පවා අපගේ අනද මහමුණද. ඒ නිසා මේ ධර්මයේ පිහිට ලබන සැනසිල්ල හොයන දුකෙන් නිදහස් වෙන්න කැමැති කිසිදු කාන්තාවක් යං කාන්තාවක් දැන් ඔන්න ගල්නෑව මහමෙවුනා භාවනාසපුයේ ශ්‍රී ආනන්ද මහසෑ ඉදි වෙනවා. ඒ සෑයට වතක් පිළිවෙතක් කරලා කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් ගඩොලකින් හරි අප උපස්ථානයක් කළේ නැත්තං ඔයාලා ඔයාලට සැනසිල්ල දුන්න මුනිවරයා පුදල නෑ. කාන්තාවන්ගේ ජීවිතේ දුක්ගිනි නිවාගන්න සැනසිල්ල දොන්න ඒ දේ සැනසිල්ලේ දිසාවට අතදික් කරපු මුනිවරයාට පුදන්න අනද මුනිදුම් පුදන්න. ඉතිං ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මැදිහත්වීමෙන් ප්‍රජාපති ඇතුළු කුල කතුම් 500ක් පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ නවවතාවක් ප්‍රතික්ෂේප කළා තියෙද්දී කොහොම හරි පැවිද්ද ලැබුණා. ඒ පැවිද්ද ලැබුණ 500ම තමයි එකල එකට කටින පෙන්ගමක් කරපු අය. එයාලගේ චීවරේ කොහොම හරි ලැබෙනවා. එතකොට අද මෑණියන් වහන්සේ නම චීවරයක් දරාගෙන ඉන්නවා නම් එතෙන්ටත් අර ප්‍රජාපති උත්තමාවියේ කලින් ජීවිතේ කටින චීවර පූජා කරපු එකේ යම් සම්බන්ධයක් තියෙනවා. ඒ ලෝකෝත්තර සම්පත නොලැබී දෙන්නේ ඒ ස්ථීර කරනවා. මේක ලැබෙනවා කියන එක ස්ථීර කරනවා කටින චීවර පූජාවක. ওই තුන් සිත පහදවාගෙන ඒ පහන් භවෙම ඉන්න පුළුවන් නම් පංච ආනන්තරීය කර්ම පහ හැර එයාගේ අතින් මෙතෙක් වෙච්ච කර්ම යට යවන්න පුළුවන් කියනව මේ කටින චීවර පූජාව පූජා කරපෙකේ සතුටින් හිටියෝ. නමුත් මේකෙන් සතුටින් ඉන්න දෙන්නේ නැහැ. මේ හේතුඵල ධමයෙන් සකස් වුණ ලෝකයේ තුල මිනිසයා කරදර පිට තමයි ඉන්නේ. ඒ නිසා සතුටින් පින්කමක් කරලා සතුටින් ඉන්න බෑ. මොකක් හරි කරදරයක් කඩාපාත් වෙලා හිතට කනගාටුව සංකාව එනවා. අපි අතින් පවුකම් කෙරිලා මේ වෙනකොට කිසිම පවක් කළේ නෑ වගේ අපි හිතියට අපි අතින් වෙච්ච කර්මවල විපාක එනවා අපිට. ඒ වගේ තමයි කොච්චර පින්කම් කරද්දී නෝ පිනක් කරපු නැති කෙනෙකුට වගේ කරදර එද්දී අර පින්වල විපාක නැති වෙනව නෙමෙයි. ඒ විපාක කවදා හරි තියෙනවා. මේ ජීවිතේ අපිට සිද්ධ වෙලා තියෙන්නේ සංසාරෙන් ගినాපු කර්ම ටික විපාක විඳින්න. අපි මේ කරදර වලට මොහොන දෙන්නේ සසරේ කර්ම අපෙන් ගෙවිලා යනවා. ඒ කරදර පිට හොඳ දේවල් අපි කරනකොට යහපත් දේවල් කරනකොට ආයි ජීවිතයකට දුක් විඳින්න නැති වෙන්න සැපයේ උපදින්න නිවනට ලංවන පිං රැස් වෙනවා. ඕක තේරුම් ගන්න ඕන. නැතනම් ගොඩාක් මිනිස්සු කියනවා මෙච්චර පිං කරන මෙච්චර හොඳට ඉන්න ඇයි අපිට මෙච්චර කරදර කියලා. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න තුන් සිතම පහදව ගන්න ඕන. තව එක කටිනයක් මේකට මුල් වෙච්ච එක මහත්තේ එයාත් මැරුණා. මැරිලා ටික කාලයක් යනකොට එයාලගේ ඉඩමෙම මේ බහිර වාන්මයක් වෙලා සැරිසරන පොඩි මිටි බඩ මහතෙක් කෙනෙක්. බැලින්නම් ඒ මනුස්සයා මැරෙන්න කලින් දවසෙත් කොට්ටිය ඇස්සේ ඔප්පු තිබිලා තියෙනවා. ඔප්පු අතක ඉන්නේ හැමදාම. තුට ඔළුවේ තිබිලා තියෙන කටිනේ නෙවෙයි ඔප්පුව. පින්වතුනි මේ පින කියන එක හරි ආශ්චර්ය දෙයක්. දැන් මම දැක්කා විමානවත්තු එක දිවි රාජයේගේ කතාවක් තියෙනවා. එයා තමන්ගේ පින්කම කියන්නත් මැලි වෙනවා. හේතුව මිනිස්සු ඒක ලොකු පිනක් කියලා හිතන්නේ නැහැ. ඒ තමයි මේ කරත්තකාරයේ කැලේ මැදින් යනවා. යනකොට අර රෝදේ කරත්තෙට හිර වෙලා තියෙන ගහන කඩෑනේ කැඩුනා. දැන් කරත්තේ කැඩුනා. පිහියක් පොරවක් මොකුත් නැහැ. ලී කපන්න ආපු මිනිස්සු කොතනින් යද්දි පවුනේ මේ මිනිස්සයා කියලා අර කරත්ත රෝදේ කඩෑනියකට ලී කෑල්ලක් කපලා උලක් අර රෝදේ ඇතුට දාලා උලක් ගැහුවා. අර මිනිස්සයාට ගමන් පහසු හැදුවා. ඔය පින විතරයි කියනවා කලේ දෙවියන් අතරේ පොදුනා. දැන් මේ මිනිස්සුන්ගේ අතින් කඩන පින්කම් වලට යනවා සිවුරු පූජා කරනවා. මැරුණාට පස්සේ මිනිස්සු හොඳ ලෝකවලට යන්නේ නැහනේ. ඇයි ඒ? අර කඩෑනේ පූජා කරපු මිනිස්සයා පිනක් කළානේ. ඒ මනුස්සයාගේ පිනෙන් එයා දෙව්ලොවට ගෙනිච්චේ ඒ මනුස්සයා මහ පොළොව බදාගෙන හිටියේ නෑ. ඉහළට ගෙනියන එක පිනෙන් එයාව උඩට ගෙනිච්චා. අද මිනිස්සු පින්කම් කරද්දී මේ මහ පොළොව හතර මායින් බදාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රී පරාණයක් බදාගෙන ඉන්නේ, පුරුෂ පරාණයක් බදාගෙන ඉන්නේ, මොනුබුරු මිනිබිරියෝ බදාගෙන ඉන්නේ, නඩු හබ ඔළුවේ බදාගෙන ඉන්නේ. මොනෝහරි දෙයකින් මිදෙන්න බැරි, අත්හරින්න බැරි බන්ධනයකින් ඇලිලා ගැලිලා වෙලිලා මේ මහ පොළොවේ පෘථිවියේ කාමයක් එක්ක මුහු වෙලා ඉන්නේ. පින කියන්නේ කොහොමදත් මෙයා උඩට ගෙනියන එකක්. උඩට ගෙනියන පින ඔහුට රැස් වෙනකොට මේ මහ පොළොවේ හැම පැත්තෙම මෙයා කොකු ගහගෙන ඉන්නේ, උඩට යන්නේ. දැන් අර මං ඔය කියපු මහත්තයා කටිනේ කරලා බාහිර ආත්මයක් බවට පත් වුනේ. කටිනේ පින එයා උඩට ගෙනියනවා. නමුත් එයා මහ පොළොව අල්ලගෙන හිටියා. දැක්කද? ඒ නිසා දැන් ඔයාලගේ අතිනොත් ගොඩාක් පින් කෙරෙනවා. දැන් අද මේ කටින පින්කම දිහා බලනකොට තේරෙනවා කොච්චර නිර්ලෝභීව, කොච්චර මසුරු නැතුව, කොච්චර හොඳට මේ පින්කම් කරනවද කියලා. මේ පින්කම් කරන විදිහට මේ මිනිස්සු මැරුණාම මේ ඔක්කොම සුගතිය යන්න ඕන, මේ ඔක්කොම දෙව්ලෝ උපදින්න ඕන. නමුත් යම් කිසි කෙනෙකුට වැරදෙනවා නම් ඒක වැරදෙන්නේම මොකක් හරි මේ පරහක් හිටිනවා, තුන් සිතට හානි වෙන තැනක් එදෙනවා. ඊට පස්සේ තව මිනිසෙක් මැරිලා ප්‍රේතාත්මයක් වෙලා, ඒ මිනිහා ගිය අවුරුද්දේ කටිනේට සම්බන්ධ වෙලා. ඉතින් ඥාතින් අහනවා කටිනේට සම්බන්ධ වුණා නේද ගිය පාර? ඊට පස්සේ ඔව් ඒ වුණාට ඉතින් මේ මං ඉස්පිරිතාලෙදීන් කවුරුත් බලන්න ආවේ නෑනේ. එයා අවසාන කාලේ ලෙඩ ඇඳෙද්දීන් කවුරුත් බලන්න ආවේ නෑ කියලා. මෙච්චර ඥාතින් ගොඩක් ඉද්දීන් ලෙඩ වෙච්ච මිනිහෙක් බලන්න එන්නේ නෑනේ කියලා කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කර කර ඉද්දීන් මැරිලා ප්‍රේතාත්මයක් වෙලා දැන් පවුලෙම සැරිසරන. දැක්කද? එක මලක් පූජා කරලා දෙව්ලොව ගියා තමයි. ඇයි එහෙම ගියේ? මේ මිනිස්සු මේ මහපොළොවට කොක්ක දාගෙන හිටියේ නේ, ඥාතින්ට කොක්ක ගහගෙන හිටියේ නේ, පරිවාර ජනයාට කොක්ක ගහගෙන හිටියේ නේ. එක නෙල්ලි ගෙඩියක් පූජා කළා, උගස් කෑල්ලක් පූජා කළා, එක බත් හැන්දක් පූජා කළා දෙව්ලොව ගියේ ඒ නිසා. අද මහා ලොකුවට දාන පින්කම් කළාට ඒ පිනට සාපේක්ෂව ගහගෙන ඉන්න කොකු ප්‍රමාණය වැඩි. ඒකයි මේ මිනිස්යාට සුගතිය හිමෙන්නේ. ඉතින් මේ කඩන පින්කම හරියට තුන්සිත පහදවාගෙන කඩන පින්කම පිරිසිදු කරගත්තොත් සිඳින්න බැරි ධර්මාවබෝධයට තියෙන අවස්ථාව සිඳින්න බැරි පිනක් රැස් වෙනවා. බද්දජී කියන මහරහතන් වහන්සේ රහත් උනේ ගිහි ඇඳුම් පිටින් සිටු කුමාරෙක් වෙලා ඉද්දී දොරටුව ළඟ බණ හද්දී. ඇඳගෙන ඉන්න ආභරණ වස්ත්‍රාභරණ බාධාවක් වුණේ නිවනට. සිටුවරෙක් වීම බාධාවක් වුණේ නිවනට. ගිහි ඇඳුම පිටින් රහත් වෙලා තිනව කටින පිංකම් කරපු අය. එච්චර විපාකේ සැරිසෙලා තිනව. ඉතින් ඒ නිසා ඕක තමයි ලෝකෝත්තර ආනිසංසය. තවත් පැත්තක් කතා කළොත් මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා. මේ වස්ත්‍ර දානයේ අතර අග්‍රම පූජාව කටින චීවරේනේ. මේ ඇඳුම් දන් දීම තුල ප්‍රධාන පුණ්‍ය විපාක තුනක් උපදිනවා. එකක් තමයි ලස්සන. ඕනම ගැත කෙනෙක් හොඳට ඇඳුවට පස්සේ ලස්සනට ඉන්නවා. ඒක ඔයාලට තේරෙනවා ඔයාලගේ මගුල් ගෙවල් දවස්වල. මනමාලි මෙච්චර ලස්සනයි, ඒ වස්ත්‍රාභරණ ඒ මනමාලි නැතුවම පරණ විදියට අඳින්න ගත්තට පස්සේ එදා මගුල් ගෙදර දවසේ හිටියේ මෙයාද කියලා හිතෙනවා. ඇඳුමකින් තමයි මිනිසෙක් ලස්සන වෙන්නේ. ඒ නිසා වස්ත්‍ර දන් දුන්න අයට ලස්සන ලැබෙනවා. එතකොට අග්‍රම වස්ත්‍ර දානේ තමයි කටිනේ. දෙවියන් මිනිසුන් අතර ඉද්දී එයාට අන් අය තුල පහන් බව උපදින සොඳුරු රූ සපුවක් ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. දෙවෙනි එක තමයි හිරි ඔත්තප්ප. මේ වස්ත්‍රයකින් කරන්නේ හිරිකෝපීන පටිච්චාද නැත්තම්. ඒ ලැජ්ජාව ඇති වෙන දැන් වසහා දමන වස්ත්‍රයෙන්. වස්ත්‍රයෙන් කරන්නේ ඒක. එතකොට ඒකේ පුණ්‍ය විපාක විදිහට ලැජ්ජ බය උපදිනවා. එහෙනම් ලැජ්ජ බය කියන ගුණධර්මයේ පිනකට සංසාරයෙන් සකස් වෙන එක. ලැජ්ජ බය කියන එක ලෝකපාලක ධර්මය. මේ අම්මා, මේ තාත්තා, මේ අක්කා, මේ අයියා, මේ නංගි, මේ පුංචි අම්මා, මේ ආච්චි, මේ සීයා, මේ මුණුබුරා, මේ මිනිබිරි කියන ගෞරවාන්විත පරතරයේ උපදින්නේ ලැජ්ජ බයෙන්. ලැජ්ජාව කියන්නේ පව් කරන්න ලැජ්ජයි. බය කියන්නේ විපාකෙට බයයි. අපායයන්ට බයයි. තිරිසනෙක් වෙන්න බයයි. ප්‍රේතෙක් වෙන්න බයයි. දුක් විඳින උප්පත්තිවල උපදින්න බයයි. සසරේ යන්න බයයි. ඒකට තමයි ලැජ්ජ බය. ලැජ්ජාව කියන්නේ මම මෙහෙම කරන්න හොඳ නෑ. ඒක හොඳ නෑ කියලා හිතන. මං දැන් තේරෙන කෙනෙක්. මම මෙහෙම කරන්න හොඳ නෑ. අපේ අම්මා තාත්තා දැනගත්තොත් මේක හොඳ නෑ. මට ලැජ්ජයි. මේ මිනිස්සුන්ගේ මූණ බලන්නේ කොහොමද? ඊළඟට මං දැන් බැඳලා. මම මෙහෙම කරන්න හොඳ නෑ, ලැජ්ජයි. අපිට දැන් දරුවෝ ඉන්නවා. අපි දැන් මෙහෙම කරන්න හොඳ නෑ, ලැජ්ජයි කියලා අන්නාර ලැජ්ජාව උපදින එක. එහෙම සිතිවිලි එන්නේ. එහෙම සිතිවිලි එන්නේ පින්වතුනි පින්බලයට. මේ ලෝකේ ධර්මතාවයක් දෙනවා. යම්කිසි ස්ත්‍රියක් අවස්ථාවක් ලැබුණොත් වරදේ දෙනවා, නරක දේවල් කරනවා කියලා. ඒතර මිලිඳු රජුර වහනවා මේ නාගසේන මහරහතන් වහන්සේගේ, මේ ලෝකේ ස්ත්‍රියකට අවස්ථාවක් ලැබුණොත් වරදේ දෙනවා කියලා එක තැනක දෙනවා. තව තැනක දෙනවා යශෝදරා සංසාරේ කවදාවත්ම යශෝදරා දේවි වරදක් කළා නැහැ කියලා. ඉතින් යශෝදරාව කියන්නේ ස්ත්‍රියක් නේ. එහෙනම් ස්ත්‍රියක් අවස්ථාවක් ලැබුණොත් වරදේ දෙනවා නම් කොහොමද මේ යශෝදරා වරදක් නොකළා කියන්නේ? නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළා. පොදු ධර්මතාවයක් විදිහට ස්ත්‍රියට අවස්ථාවක් ලැබුණොත් වරදේ දෙනවා කියලා එකක් තියෙනවා. යශෝදරාවත් ස්ත්‍රියක් තමයි. නමුත් යශෝදරාවට අවස්ථාවක් ලැබුණේ නැහැ. හේතුව යශෝදරාට අවස්ථාවක් නොදෙන්න සසරේම එයාත් එක්ක බද්ධ වෙලා ඇවිල්ලා තියෙනවා ලැජ්ජ බය කියන එක. ඒ යශෝදරාව තුළ තිබ්බ ලැජ්ජ බයෙන් යශෝදරාට වරදක් කරන්න සිතිවිල්ලක්වත් දෙන්නේ නැහැ. යශෝදරාවට ඉක්මනට නිරය මතක් වෙනවා කියන. ඉක්මනට දුක්ඛිත සංසාරය මතක් වෙනවා කියන. ඒ නිසා පෙරුම් පුරාගෙන ඉන්න සංසාරේ යශෝදරාවට නරකක් කරන්න පුංචිම අවස්ථාවක් වන්නේ කියනවා. තමා තුළම තියෙන හිරියොත් අප්ප නිසා. එහෙනම් දැන් සමහර ළමයි කටයුතු කරන්නේ අම්මා අප්පා නෑ වගේ නම්, සමහර ළමයි දිහා බලපම මොන්ට අම්මා අප්පලා ඉන්නවද කියලා හිතෙනවා. සමහර කාන්තා පිරිමින් කටයුතු කරන විදිහ දැක්කම මොම් බැඳපු අයද කියලාත් හිතෙනවා. සමහර ආච්චිල සීලයි කටයුතු දැක්කට පස්සේ මොම් වයසට ගියේ මොනවා කරලාද කියලා හිතෙනවා. කේස් පැහුනේ නිකන්ද කියලා හිතෙනවා. මොන්ට සියලා කියලා කියන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඒ වගේ තැනට ආවේ ලැජ්ජ බය කියන එක නැතිවීම. ලෞතුරා බුදුරජාන් වහන්සේ වදාලා මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනකොට ඒ අතරතුර අම්මා තාත්තා, මේ නංගි, මේ අක්කා කියලා ඒ ගෞරවණීය බන්ධනේ නැති වෙලා යනවා. තිරිසන් සත්තු වගේ හැසිරෙනවා. එහෙම වෙන්නේ ලැජ්ජ බය කියන එක නැතිවීමෙන්. ඉදිරියට මිනිස්යාගේ ආයුෂ අඩුයි කියලා කියන්නේ මිනිස්යා තුළින් ලැජ්ජ බය වාස්ප වෙනවා. එයට කවර නිදසුන්ද? වර්තමාන ලෝකයේ එමටයි නිදසුන් ලැජ්ජ බය නැහැ. මම මේවා අම්මා ඉන්න තැන කියන්න හොඳ නැහැ. මම මේවා තාත්තා ඉන්න තැන කියන්න හොඳ නැහැ. මම මේවා ස්වාමීන් වහන්සේලා ඉන්න තැන කියන්න හොඳ නැහැ. පිරිසක් මැද මම මෙහෙම කතා කරන්න හොඳ නැහැ කියලා ලැජ්ජ බය එන්නේ නැනේ. උපතින් දැන් හිතෙනවා සංසාරේටම ජීවරයක්වත් පූජා කළා නැද්ද කියලා. ඉතින් ඔබ ඔබම බලන්න ලැජ්ජ බය කියන එක උපදින්නේ පිම්බලය කියන්නම්. ඊළඟට දැනුත් ලැජ්ජ බය අඩුනම් තමන් ලැජ්ජ බය උපදින පින්කම් කරලා දිනවද කියලා බලන්න. ඔයාල ඕන තරන් ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා, තවත් එක්කෙනෙකුට ඇඳුම් කටලයක් දීලා තිනවද කියලා බලන්න. තමන්ගේ අතින් චීවරයක් පූජා කරලා තිනවද කියලා බලන්න. කඩන පින්කමකදී හිතට එකඟව සාදු කියලා අනුමෝදන් වෙලා තිනවද කියලා බලන්න. ලැජ්ජ බය කියන එක උතුම් බව තේරෙනවනම් දරුවනි, ඒ ශ්‍රේෂ්ඨ බව තේරෙනවනම්, මේ මිනිස්සය ලස්සන කරන්නේ ලැජ්ජ බයින් කියලා තේරෙනවනම්, මේ වස්ත්‍ර පූජා, මේ කඩන පූජා කියන එක මඟ හරින්නේ නැහැ. තරුණ සමාජයට තියෙන විශාලම හානිය තමයි මේ ලැජ්ජ බය නැතිවීම. ඒ නිසා මේ වගේ පින්කම් වලදී පෙරට වෙන්නම ඕන්නේ ඒ අය අපිට සසරේ හරි ලැජ්ජ බය උපදීවා කියලා. දුප්පත් මිනිහට දුප්පත්කම තේරෙනවා නම් ඒ මිනිහා දන් දෙන්න ඕන. දන් දුන්න පළියට මේ මනුස්සයාගේ දුප්පත්කම මේ ජීවිතේ නැති වෙන්නේ. හැබැයි සසරේට දුප්පත්කම ගෙනියන්නේ නැහැ. තමන්ට ලැජ්ජ බය කියන එක අඩුයි කියලා දැනෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ කර්මය තමන් කරන්න ඕන. මේ ජීවිතේ හැලහැප්පීම් වලට මූණ දෙයි, සසරේට ප්‍රශ්නේ නැහැ. ලැජ්ජ බය තියෙනවා නම් කෙනෙක් තුල, මේ බුද්ධ දේශනාවල තියෙනවා යම්කිසි දුවෙක් තුල ලැජ්ජ බය තියෙනවා නම් ඒ දියණියට අනාගතේ පින්වන්ත දරුවෙක් උපදිනවා කියනවා. ලිච්ඡවි මහරජ කෙනෙකුට විශාල ඇඟක් තියෙන කළු මහත කැත ගෑනු කෙනෙක් තමයි අගබිසව කරගෙන ඉන්නේ. එතකොට ඕක කසකොසුවෙන් ගිහිල්ලා දන්සභා මණ්ඩපේ ආන්දර නමගොත් ඔය කතාව ඇද්දන්නේ. මේ ලිච්ඡවි රජුරන්ට ඇස් පේන්නේ නැද්ද මන් දන්නේ, අරුන්ද අගබිසව කරගෙන ඉන්නේ කියලා. ලෞතුරා තථාගත අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ওই රජ්ජුරුවෝ විවාහයේදී රූපෙ බලන්නේ නැහැ කිව්වා. සසර පුරුද්දක්. ওই රජ්ජුරුවෝ මීට කලින් ජීවිතයකදී රජමාලිගාවේ ඉද්දී ජනෙල් කවුළුවෙන් බලාගෙන හිටියා මේ පාර දිහා. එතකොට කැත රූපයක් තියෙන කළු ගෑනු කෙනෙක් ওই පාරේ ගියා. ගිහිල්ලා යා ඈතකට ගිහිල්ලා කවුරුවත් නැති තැනක කැලෑවක වගේ ගොඩක් වටපිට බැලුවා කවුරු හරි ඉන්නවද කියලා. කවුරුත් නැහැ. ඊට පස්සේ මෙයා මෙයාගේ ඇඳුම අර සරම වාගේ වටේට මේවා කරගෙන ඒ සරම ඇතුලෙන් පාත් වෙනවා වගේ ඒ වස්ත්‍රයෙන් වට කරගෙන පාත් වෙලා කැසිකිලි කළා. ඊට පස්සේ ඉක්මනට නැගිට්ටා. ඒ රජ්ජුරුව ඒක දිහා බලාගෙන කල්පනා කරනවා, එයාලගේ රාජධර්මයේ එයාලගේ පතපොතේ තියෙන යම්කිසි ස්ත්‍රියකට ලැජ්ජ බය තියෙනවා නම්, එයාගේ ගර්භාෂයේ නිරෝගී නම් එයාට පින්වන්ත පුතෙක් උපදිනවා කියලා. ඒතුරු රජ්ජුරුව තීරණය කළා, මෙයා හොඳට වටපිට බලලා ඇඟ වහගෙන තමයි කැසිකිලි කළේ. මේ කෙල්ලට ලැජ්ජ බය තියෙනවා. රජ්ජුරුව හිතපු විදිය බලන්නකෝ. ඊළඟට තමයි මෙයා කැසිකිලි කරපු ගමන් ඉක්මනට නැගිට්ටා. වැසිකිලි ගිහිල්ලා ඉක්මනට නැගිටින්න පුළුවන් වෙන්නේ හොඳ නිරෝගී ශරීරයක් තියෙනවා කෙනෙකුට, නිරෝගී ගර්භාෂයක් තියෙන කෙනෙකුට. රජ්ජුරුව තීරණය කළා මෙයා මං විවාහ කරගන්න ඕන. එතකොට ඒ රජ්ජුරුවන්ගේ ජීවිතයේ තිබ්බේ කාම ආසාව නෙවෙයි, යහපත් පරපුරක් හදන එක. ඊට පස්සේ යා විවාහ කරගෙන රන් රුවන් මත අභිෂේක කළ අගබිසව කරගත්තේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඈට උපම් පුත්‍රයා සක්විති රජ වුණා කියනවා. මතක තියාගන්න දුවේ පුතේ, දැන් අම්මලා තාත්තලාට විශේෂයෙන් කියන්නේ මේ කොල්ල කිල්ල දැන් පරිසම් කරන්න අමාරුයි. දැන් කොල්ලෙක්ගේයි කෙල්ලෙක්ගේයි අතර පරතරේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විතරයි. ෆෝන් එකේ වීදුරුව තියෙන්නේ, ඒකෙන් එහා පැත්තේ කෙල්ල, මේ පැත්තේ කොල්ලා. කෙල්ලු කාමරවලට දොර දාලා දොරවල් වහලා කෙල්ලු බේරන්න බෑ. කෙල්ලෙක් බේරෙනව නම් බේරෙන්නේ ලැජ්ජ බයෙන් විතරයි. මම මෙහෙම කරන්න හොඳ නෑ, අම්මා මාව බලා ගන්නවා, මෙච්චර කාලයක් මාව පරිස්සම් කළා කියලා ලැජ්ජ බය කෙල්ලට ඉපදුනොත් මම දැන් කෙල්ලෙක්, මම පරිස්සම් වෙන්න ඕන කියන එක ඒ කෙල්ලට හිතුනොත් විතරයි කෙල්ල පරිස්සම් වෙන්නේ. ඒත් කොල්ලෙකුට ලැජ්ජ බය තියෙන්න ඕන. මම මෙයාත් එක්ක නම් යාළු වෙලා ඉන්නේ, මම මෙයා නම් බඳින්නේ, මම මෙයාත් එක්ක මෙහෙම දැන් කතා කරන එක හොඳයිද මම මෙයාට ගරු කරනවා කියනක උපදීන් නැත්තං නිහනං ඒ දෙන විවාහ වෙනවනම් ඒ ජෝඩුව තුරම ලැජ්ජ බයි නැත්තං ඉපදින දරුවා එයාලට මහරින දරුවෙක් උපදින. ඒ නිසා මේ බණහන තරුණ පරපුරේ දරුවන්ඩයි මේ කියන්නේ දූලපුතාලට අනාගතයේ උඹලගේ හිත්වලට වේදනාව දෙන්න නැති. උඹලට සැනසිල්ල ලබා දෙන දරු සම්පතකට උඹල කැමැතින දෙම්ම උඹල ලැජ්ජ බයෙන් යුක්ත වෙනවා කියලා හික්මෙන්ඩ ඕනෑ. තමාතුල එවැනි ලැජ්ජ බය කියන ගුණධර්ම නැත්තම් එවැනි පින් වූ ඒ පින්බලයකින් නම් ලැජ්ජ බය උපදින්නේ තමා තුළ එවැනි වූ පූජාවන් සිද්ධ කරන්න. මෙවැනි පින්කං අනුමෝදන් වෙන්න. ඊට පස්සේ පින්වතුනි ඊළඟට උපදින විශේෂ පුණ්‍ය බලය තමයි මතක තියාගන්න මේ චීවර පූජා වස්ත්‍ර පූජාවල් කිරීමෙන් හොඳ මහණකමක් ලැබෙනවා කියලා තියෙනවා. ඇත්තටම හොඳ ශ්‍රමණයන් වහන්සේ නම බිහි වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ තුල ලැජ්ජ බය තිබුණ. ඒකයි අර චීවර පූජාව මහණකමට උපකාර කරන්නේ. දොඩ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. මම බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ඔන්න ආනන්ද මුනිදුන්ට අපගේ ආනන්ද මුනිදුන් තමයි ගොඩෝ සිවුරු ලාභේ ලැබිච්ච කෙනෙක්. සංසාරේ ගොඩාක් වස්ත්‍ර දන් දුන්න කෙනෙක්. ආනන්ද මුනිදුන් අපගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරද්දී රාගේ දුරු නොකර සිටියේදී ද්වේෂේ දුරු නොකර සිට රාග දේශමෝ කෙනෙක් විදියට ඉඳලත් අවුරුදු 25ක් රාග හිතක් ඇවිල්ලා නැහැ. කොහොම ලැජ්ජ බයක් ඇද්ද? ඇයි උදේ තුන් වරව බුදුරජාණන් වහන්සේ ළඟට යන්න එපැයි? ඒ හිතේ කහටක් නැහැ. අර බුදුරජාණන් වහන්සේට දානි පාත්‍රිය ගිහිලා පූජා කළේ කහට නැති හිතකින්. බුදුරජාණන් වහන්සේගේ පාදක ඇල්ලුවේ කහට නැති හිතකින්. බුදුරජාණන් වහන්සේ වැම් පාසල උඩට ආවට පස්සේ මේ පිටට අත තියලා මෙහෙම සම්බාහනය කළා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ අත් දෙක එකට සුදුසුයි. එච්චර ගෞරවයක් තියෙනවා. දැන් මාන් මේ බණපුටු ඉඳගෙන දැන් මේ මොහොතේ ටිකකට කලින් කල්පනා කළා. මේ ධර්මාසනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනේ. රහතන් වහන්සේලාගේ ධර්මාසනේ. අනේ මුනිවරු එදා ධර්මයේ දේශනා කළේ රාගය කියන එක කලඳක් නැති හිතකින් මේ පුටුවේ බණ කෙරුවේ. ද්වේෂය කියන එක කලඳක් නැති හිතකින්. මේ මුනිවරුන්ගේ ධර්ම දේශනා කොච්චර පාරිශුද්ධයිද? ඉතින් මිනිස්සු මඟපල් ලබනවා කියන එක ගැන අහන්න දෙයක් තියෙනවද? අද කෙලිස් සහිත ලෝකෙ කැකෑරි කැකෑරි තමයි අපිට පින් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි. ඊට පස්සේ පින්වතුනි ඊළඟ පුණ්‍ය බලය තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේ උපදින්න උපකාර වෙන පින්කමක් කියනවා වස්ත්‍ර දාණය. ඒ වස්ත්‍ර දාන අතර අග්‍රයි කඨින චීවරය. කඨින චීවර පූජාවෙන් බලවත් අග්‍ර වූ ඉන්ද්‍රිය සංවරයක් උපදිනවා. මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියන්නේ? ඉන්ද්‍රියන් කියලා ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ඉන්ද්‍රියන් හය ඝනදෙනු කරනවා තව හයක් එක්ක. මොනවද ඒ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. එහෙම නැත්නම් සිතිවිලි. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහින් රූප බලද්දී ඇහැට රූප පේනකොට ඒ රූප ෆිල්ටර් කරලා ගන්න ඕන. ඒ කියන්නේ ඇහැට හොඳ ඒවත් පේනවා නරක ඒවත් පේනවා. යම් රූපයක් බලද්දී ඔළුව අවුල් වෙනවා නම් ආශාව රාගේ ලෝභකම ඇවිස්සෙනවා නම් තරහ ඇවිස්සෙනවා නම් ඇතුලේ අරුබුදයක් ඇති වෙනවා නම් ඒ රූප නොබලා ඉන්න ඕන. එවැනි හිත අවුල් යන රූප නොබලා ඉන්නවනම් කෙනෙක් ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. කනෙන් ශබ්ද අහලා සමහර ශබ්ද තියෙනවා ලෝභය ආදී අවුල් ඇතුලේ ඇති වෙනවා. ඒ ලෝභය ආශාව තරහ රාගය ඇති වෙන ශබ්ද අහන්න නැතුව ඉන්නවා. ඒ විදිහට ගඳ සුවඳ රසය පහස මේ පහස වින්දට පස්සේ මං අවුල් යනවා කියලා තේරුණා. මේ පහස නිසා මගේ සීලයට හානි වෙයි කියලා තේරුණා. මේ පහස නිසා මගේ ඔළුව අවුල් වෙයි කියලා තේරුණා. ඒ පහස විඳින්නේ නැහැ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. මම මේ සිතිවිලි හිතන්න ගියොත් එimhe මගේ ඔළුව අවුල් යනවා. ඕවා අමතක කරලා දාන්න ඕන කියලා ඒ සිතිවිලි හිතන්න නැතු ඉන්න. ඒකට ඉන්ද්‍රිය සංවරය. දැන් බලන්න දුවේ පුතේ පින්වතුනි, ෆෝන් එකක් ගත්තට පස්සේ ෆෝන් එකේ කෙලවරක් නැතුව රූප පේනකොට ඒ රූප අතරින් තමන්ට හිතෙනවා නම් මේ රූප බලන්න හොඳ නැහැ කියලා. එයා නොබලා ඉන්නේ, බලනවා. ඒක එයාට නතර කරගන්න බෑ. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවරය නෑ. හොඳ ඒවයි නරක ඒවයි ඔක්කොම අහනවා. ඉන්ද්‍රිය සංවරය නෑ. හැම පහසක්ම ලබනවා. ඉන්ද්‍රිය සංවරය නෑ. හිතන්න ඕන ඒවයි නැති ඒවයි ඔක්කොම හිතනවා. ඉන්ද්‍රිය සංවරය නෑ. ඒ නිසා මෙතන ඉන්න යම් කෙනෙකුට තමාගේ හිත දිහා තමන්ට බලන්න පුළුවන් නම් තමන්ගේ දුර්වලකම පේන්න ඕන. ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙනවා නම් යම් කිසි ගෑන් ළමෙක් තුළ, එයා තරම් ලස්සන ගෑන් ළමෙක් ලෝකේ නෑ. ලැජ්ජ බය ඉන්ද්‍රිය සංවරය. තමන්ගේ දුව ගැන, තමන්ගේ පුතා ගැන අම්මයි තාත්තට විශ්වාසයක් නැත්තම් මුන් ලැජ්ජ බය සංවරයක් තියෙනවුන් කියලා විශ්වාසයක් නැත්තම් ඒ අම්මා තාත්තා ගින්දරින් ඉන්නේ මුන් මොන නාඩගමක පටලවේද කියලා. කසාද බැන්දට පස්සේ තමන්ගේ බවලතා, තමන් බැඳපු නෝනා ලැජ්ජ බයයි සංවරකමයි නැතුව ටිකක් නැට්ටුක්කාර ගතියන්නම් තියෙන්නේ. මිනිහට බයයි මේකෙ මොන නාඩගමක පටලවේද කියලා. තමන්ගේ මිනිහා ලැජ්ජා බයක් සංවරයක් නැති මිනිහෙන් නම් බවලතාට හරි බයක් ගින්දරක් සැකයක් තියෙනවා මේ මිනිහා මොන නාඩගමක පටලවේද කියලා. මේ ඉන්ද්‍රිය සංවරයේ ලැජ්ජ බය නැති සම්බන්ධතා තියෙනව නේද? බොහෝ දුකසේ ජීවිතේ ගත කරන්න. හැබැයි යම්කිසි දුවෙක්, යම්කිසි පුතෙක් ලැජ්ජ බයෙන් යුක්තයි නම්, සංවරයෙන් යුක්තයි නම් ඒ අම්මට බය නැහැ. ඒ අය දන්නවා අපේ දරුවෝ වගේ පටලවෙන්නේ නැහැ. උන්ට තේරෙනවා ඒ වගේ. තමන්ගේ නෝනට සංවරයේ ලැජ්ජ බය තියෙනවා නම් මිනිසයාට ගින්දරක් නැහැ. ඕන තැනක යන්න පුළුවන්, ඕන තරම් පිට ගිහිල්ලා රස්සාවල් කරගෙන ඉන්න පුළුවන්. බය නැහැ නෝන ගැන. අපේ නෝන එහෙම නැහැ කියලා එයා දන්නවා. එයාට ඒ විශ්වාසය ඇතිකලේ එයාගේ චරිතෙන්. නමුත් කොල්ලෙක් කෙල්ලෙක් තෝරද්දි, කෙල්ලෙක් කොල්ලෙක් තෝරද්දි ඔය ඉන්ද්‍රිය සංවරය, කියන්නේ සංවරකමයි ලැජ්ජ බයයි කියන නිර්ණායක දෙක අහලකටවත් ගන්නෑ. රූපේ කොහොමද, හැඩ වැඩ කොහොමද, එයා කතා කරන්නේ කොහොමද, එයා දුප්පත්ද, එයා පෝසත්ද, ඔය වගේ දේවල් හොය හොයා තමයි කොල්ලු කිල්ලු තෝරගන්නේ. ලැජ්ජ බය සංවරය ගැන හිතන්නේ. නමුත් පෞල් ජීවිතයේ සමහර වෙලාවට ලැජ්ජ බය නැතිවීම නිසා, සංවරය නැතිවීම නිසා පෞල් ජීවිතයේ අරුබුද ඇති වුණොත් එහෙම ලස්සනින් ඒ ප්‍රශ්න විසඳන්න බෑ. කොරියාවේ අවුරුදු 20ක් ඉඳලා හම්බ කළත් ඒ ප්‍රශ්න විසඳන්න බෑ. ඒව විසඳන්න බෑ. සල්ලි වලින් විසඳන්න බෑ ඒ ප්‍රශ්න. ලැජ්ජ බය සංවරය නැතුණොත් මිනිසුන්ගේ ජීවිතයට සැනසෙල්ලක් උපද්දවන, සාන්තියක් උපද්දවන බලවත් ගුණධර්ම දෙකක් තමයි හිරියොත්තප්ප කියන ලැජ්ජ බයයි ඉන්ද්‍රිය සංවරයයි. ඉතින් ඒකයි චීවර පූජා කරන කෙනෙකුට හොඳ මහානකමක් ලැබෙනවා කියලා කියන්නේ. මහානකමට අත්‍යවශ්‍යම දේ තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේ තිබ්බොත් ඒ ස්වාමීන් වහන්සේ රැකිනවා, බබලනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරය අතරින් අග්‍ර නන්ද තෙරුන් වහන්සේ. ඒ නන්ද තෙරුන් වහන්සේ සංසාරේ වැඩිපුරම කළ තින පින්කම තමයි සිවුරු පූජා කරන එක, චීවර පූජා, වස්ත්‍ර දාන. ඉතින් ඒ නිසා එවැනි වූ ආනිසංස සැලසෙනවා. වස්ත්‍ර දාන අතර අග්‍රයි කඨින චීවරය. පින්වතුනි, මේ මිහි මණ්ඩලයේ වැඩිපුරම ඇඳුම් පාවිච්චි කරපු රජුරෝ තමයි නන්ද මහරජුරෝ. මේ මිහි මණ්ඩලයේ සිනිදුම වස්ත්‍ර පාවිච්චි කළේ නන්ද රජුරෝ. මේ මිහි මණ්ඩලයේ රජවරු අතරින් වැඩිපුරම ඇඳුම් ගබඩා තිබ්බ රජුරෝ තමයි නන්ද මහරජුරෝ. ඒ නන්ද මහරජතුමාට ඉච්ඡර වස්ත්‍ර ලැබුණේ කලින් ජීවිතේ පසේබුදු කෙනෙකුට, වස්වැසු පසේබුදු කෙනෙකුට වස්සා වාසික අවසාන චීවරේ හදද්දී සිවුරු රෙද්දක් මදි වෙලා තමන්ගේ උතුරු සරුව දීලා අර සිවුරේ කෑල්ලට. වස්වැසු පසේබුදු රජාන් වහන්සේගෙට ගියේ සිවුර මහන්න තමන්ගේ සලුව දීලා. ඒ පින කොච්චර ආවද කියනවනම් අපේ බුද්ධ ශාසනේ ලෝතුරා තථාගතයන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පොරෝපු මුනිවරයා බවට පත්වනා. කවුද? මහා කස්සප මහරහතන් වහන්සේ. මහා කස්සප මහරහතන් වහන්සේ නන්ද රජ්ජුරුව වෙලා ඉපදුනේ මහා කස්සප මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සුගත් මහා චීවර ධාතුව නවල හිස ළඟ තියාගෙන අධිෂ්ඨාන කළ පිරිනිවන් පෑවේ. අදට සිවුර ළඟ තියෙන රහතන් වහන්සේගේ දේහය දඹදිව ගුරුපාද ලෙන පර්වතයේ අස්සේ ශ්‍රී දේහය අදටත් තියෙනවා. මෛත්‍රී තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණාම ඉරිදීන් ඒ දේහේ නැගිටලා ඒ චීවරේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පූජා කළා, වන්දනා කළා. නැගිටිනකොටම ඉබේම හටගන්න ගින්නකින් දේහේ දැවිලා යනවා. මේ බුද්ධ ශාසනය ඉඳලා ඊළඟ බුද්ධ ශාසනය දක්වා සිවුරකින් යා කරවනවා. පසේ බුදු කෙනෙකුට කඨින චීවර පූජාවේ වස්ත්‍රයක් පූජා කරපු පිම්බලයට මහා කස්සප මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ජීවිතයේ සිද්ධ වෙච්ච පින්කම් අතර සුවිශේෂී පින්කමක් තමයි අද මේ කඨින චීවර පූජාවෙන් රැස් වුණේ. හිත හිතා සතුටු වෙන්න. කරදරෙයි බාධායෙයි තුන් තැනක කරදර එනවා. පින කරන්න කලින් කරනකොට තවම ඉවර නෑ කරදර වෙන එක කළාට පස්සේ. මට මේක කියන්න බලන්න, මිත්‍යා දෘෂ්ටියෙන් හිටපු මිනිස්සෙක් මරණ මංචකේදී මිත්‍යා දෘෂ්ටිය අත්හරිනවා. දැන් මෙයාගේ මිත්‍යා දෘෂ්ටිය, මෙතෙක් තිබ්බ මිත්‍යා දෘෂ්ටිය පරලෝ දුගතියකට යන්න හේතු වෙනවද? නෑ. අන්න ඒ වගේ තමයි පින් දහම් කරගෙන දැන් ඉන්න මේ පහන් සිත, සද්ධාවන්ත හිත මරණ මංචකේ හරි වෙනස් කරගත්තොත් මේ පින ඊළඟ ජීවිතයට එන්නේ නැති විදිහට බාධාවක් එනවා. ඔයාලා කඩන පින්කම හරසරින් කළා වගේම පෞද්ගලිකව දැන් යුද්ධයක් කරන්න ඕන. තමන්ගේ පින් හිත නසා ගන්න නැතුව ඉන්න. ඔය කටින් කවදාවත් අපි කටින පින්කමක් කරමු මෝඩකමක් අපි දන්නවා නම් ඔහොම කරන්නේ නැහැ. කවදාවත් සිතවිල්ලක්වත් උපදවන්න එපා. සතුටෙන් හිතන්න අපි පුදුම පිනක් කරගත්තේ, අපේ මේ වයසට අපිට මෙහෙම කරගන්න පුළුවන් වුණා නේ කියලා සන්තෝෂයෙන් ඉන්න. ඉතින් ඒ නිසා ආශිර්වාදයක් වශයෙන් මම ඔබට දෙනවා නම් ඔය තුන්සිත හොඳට පැහැදි. ඒ දැන් ඇතිවෙච්ච සතුට, මේ කඨින චීවර පූජාවෙන් ඇතිවෙච්ච පිනට හානියක් නොවි සුගතිය පිණිසත් නිවන පිණිසත් මෙහි මහා පින හේතු වාසනා වේවා කියලා තමයි ආශිර්වාද කරන්නේ.